අන්තරේ කොහොම වෙලා තියෙන එක් පක්ෂයක ඉතින් ඔය විදිහට දේවල් සිද්ධ වෙන එක තිබුණේ දෙවිදු නෑනේ. ඕක ඇත්ත නම් මම දන්නේ මට කියන්න බෑ ඕක ඇත්තද නැත්තද මොකද්ද කියලා. මම විශ්වාස කරන දේ තමයි අභ්‍යන්තරය වුණාට පස්සේ විවේචන සයන් විචන නැතුණාට පස්සේ සමාජවාදී පක්ෂයකින් මේ වෙන්න පුළුවන් දේවල් මට කියන්නේ මොකක්ද කියන්න බැරි වෙයි. අත්තරම පත්‍රේ වාර්තා කරන විදිහ පත්‍රේ ලියලා තියෙන විදිහට දෙස්තිරසයෙන් නේ කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔකේ චරතුරු පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් මට තියෙනවා. ඉතින් මේ විශ්වාසනීය තත්ත්වය පිළිබඳව. ඒ කොහොම වුණත් ඔවා මේ හැමදාම හංග ගැනීම බෑ. ඔවා එළියට එන්න ඕනේ. තත්ත්වය එළියට එන්න ඕනේ. මම හිතනවා පක්ෂ සමාජිකත්වය නායකත්වයේ තියෙන ඇත්ත තත්ත්වය ප්‍රශ්න කරાવી කියලා. අපි එතනින් හැත්තෙන් අත හේතුව තියෙන්නේ වැරදි ගමනක් යන පටන් ගත්තනේ. හරි පැහැදිලිව දැන් මොන කතා කරත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක සතිනාමිසයත් එක්ක පවුගේ මැතිවරණදී ගිය ගමන තාම ඒක වෙනස් වෙලාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කන්නේ වචන වලින් ඒක වෙනස් කරන්න බෑ මේ ජනතා විද්‍යුරන්ට. ක්‍රියාවෙන් වෙනස් කරන්න ඕනේ මතවාදී වශයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.